අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි සදාවත් වාසනාවන්ත පින්තුනි. ඉතින් මේ පින්තුන් හුඟක් වාසනාවන්තයි. මේ වස් කාලයේහි සුබුරුදු පරිදි මේ පින්කම් මාලාවට සහභාගී වන්නට අවස්ථාව ලැබීම, විශේෂයෙන්ම මේ දිනවල සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි ඒ අනුශාසනාවට අහුම්කන් දීමට ලැබීම ඔබේ ජීවිතයේ මහත් භාග්‍යයක් කොට සලකන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින් අපට ලබා දෙන්නේ නුවණ, සම්මා දිට්ඨිය, ප්‍රඥාව. ධර්ම ශ්‍රවණය කරන්න කරන්න අපේ ජීවිතය ඇති වෙන්නටත් ඕන මේ සම්මා දිට්ඨියමයි. ඉතින් ඒ සම්මා දිට්ඨිය ලැබුණු පමණටයි අපේ ජීවිතේ කටයුතු සාර්ථක වෙන්නේ. අපි කොයිතරම් දුරට සුගතිගාමි වන්නට කටයුතු කරනවාද, කොයිතරම් අපේ හිතේ තියෙන අවිද්‍යාව දුරු කිරීම සඳහා කටයුතු කරනවාද, කොයිතරම් අපේ ජීවිතයේ මානසික සැනසීම ලැබෙනවාද කියන එක මේ කරුණ සියල්ලක්ම තීරණය වෙන ප්‍රධාන සාධකයේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ලැබීම සඳහා ප්‍රධාන වශයෙන් කාරණා හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළා, ඒ අහන දහමට අනුව නුවණින් මෙනෙහි කරලා හැකිතාක් දුරට ප්‍රතිපදාව ලෙස සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවෙහි යෙදීම. සමාධිට්ඨිය ගත්තොත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ලෞකික සමාධිට්ඨිය, නැත්නම් කම්මසකතා සමාධිට්ඨිය. අනිත් සමාධිට්ඨිය තමයි ආර්ය සමාධිට්ඨිය කියලා කියන්නේ. ප්‍රථමයෙන්ම අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන අවබෝධය තමයි අපේ හිත මුල්ලලා කරන කුසල කුසල කර්ම ශක්තියෙන්ට ආනිසංස සහ විපාක ලැබෙනවා කියන කාරණය. අන්‍ය අවබෝධය ලැබෙන පමණට සම්මා දිට්ඨිය ලැබෙනවා. සම්මා දිට්ඨිය ලැබෙන්නේ කෙනයි නවතින්නේ හැකිතාක් දුරට සම්මා සංකල්ප යහපත් සිතුවිලි ඇති කරගෙන වචනය සංවර කරගෙන තමගේ කටයුතු සම්මා කම්මන්තය ඇති කරගෙන යහපත් ජීවි පැවැත්මකින් මන උත්සාහයකින් මන සතිමත් බවකින් හැකිතාක් දුරට තමගේ සිතේ හිතේ චිත්ත සමාධිය ඇති කරගන්නවා. එතකොට ලෞකික සම්මා දිට්ඨිය අවසන් වෙන්නේ සම්මා සමාධිය. හැබැයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය සම්මා සමාධිය නවතින්නේ නැහැ. මොකද ඔහු දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකලයි සම්මා දිට්ඨිය කටයුතු ආරම්භ කරන්නේ. එහෙම ආරම්භ කරන කෙනා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදිහට ඉද සමාධිමත් වෙච්ච කල්ලි අනිත්‍ය දුක්ඛ අනාත්ම නුවණින් බලලා සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා දෙක සම්පූර්ණ කරගෙන ඔහු මේ සම්බුද්ධ ශාසනයෙහි ඉහළම ප්‍රතිඵලය ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ ශ්‍රවණය කරන හැම දහම් පදයකින්ම සිතවන්නේ මේ සම්මා දිට්ඨිය සඳහා කටයුතු සම්පාදනය කිරීම. හරියට නැගෙනහිර දිශාවෙන් හිරු පායනකොට අරුණෝදයත් සමගම ලෝකයට ආලෝකය ලැබෙනවා වගේ අපේ ජීවිතයට යහපත් කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබීම සමගම සම්මා දිට්ඨිය ලැබෙලා අපේ ජීවිතයේ සියලුම අංග ආධ්‍යාත්මික ගමන් මගේ සියලු ආලෝකයන් සම්පූර්ණ වෙලා මේ ආධ්‍යාත්මික දිවි ගමනෙහි අපි ඉදිරිය කරා පියවර නගනවා. ඉතින් මෙන්න මේ මාර්ගයේදී අපට සම්මා දිට්ඨිය බෙහෙම වැදගත්. සම්මා දිට්ඨියේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සම්මා දිට්ඨි පුරේජවන් කියපු විදිහට සුතමේ ඥානීය විදිහට සම්මා දිට්ඨිය සාක්ෂාත් කරනකොට අරහත්ංග මාර්ගයේ සම්මා දිට්ඨියයි පළමුවෙන් ගමන් කරන්නේ. අහලා දැනගන්නකොට සම්මා දිට්ඨිය ප්‍රධානයි. හැබැයි වඩන්න යනකොට සීලය පතිත්තාය නරෝසපඤ්ඤෝ කියපු විදිහට සීල සමාධි ප්‍රඥා වාටපත් වෙනවා. අහලා දැනගන්නකොට සමාධි සීල පඤ්ඤා වඩනකොට ප්‍රඥා සීල සමාධි විමුක්ති විමුක්ඥාන වාටපත් වෙනවා. ඉතින් මේ වගේ තාම ත්‍රිවිතුරු මාර්ගයක්, ඍජු මාර්ගයක්, නිර්මය වූ මාර්ගයක් අපසරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නට ඔබට අවශ්‍ය සියලු කායික මානසික සුවපත් භාවයන් සැලසා ගැනීමට ආශිර්වාදයක් පිණිසයි ස්වාමින් වහන්සේලා මේ ඔබට ආශිර්වාද කරන්නේ, සෙත් පිළි දේශනා කරන්නේ. ඉතින් ගෞරවනීය අපේ නායක ස්වාමින්දිරන් වහන්සේ, ප්‍රධාන මේ පූජනීය මහා සංඝරත්නය, ඉමත් කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. මේ සිද්ධ කරන්නා වූ සියලු කුසල ධම්මලානිසංසයෙන් පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැලසේවා. ලෝකෙහි අපමණ දුක්ඛම් කටවල වලින් පැලෙන විශේෂයෙන් මේ දිනවල මේ වෛරස් රෝගෙන් පීඩා විඳින ඒ හැම දෙනාටම නිරෝගී භාවය කියලා ජීවනයේ සැලසේවා. මේ ලෝකෙන් රෝග බය දුරු වී, ඒ වගේම දුර්භික්ෂ බය දුරු වී, අමනුෂ්‍ය බය දුරු වී ලෝකයට සිත සාන්තිය හපත වේවා. මේ රැස් කරගන්නා වූ උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අපි හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියන පැතුමින් ස්වාමින් වහන්සේලා ඔබ හැම දිනාටම සෙත් පිරිස් අධ්‍යයන කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් ඊට තමන්ගේ අවධානයත් සහභාගීත්වයත් යොමු කරන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.